Now we've been teaching on the series three kinds of knowledge. තුන් ආකාරයේ දැනගැන්ම අපි ඉගෙනුව. Are you blessed with that? ඔබ ඒකෙන් ආශිර්වාද ලබනවද? How many of you are blessed with that? කී දෙනෙක් ආශිර්වාද ලබනවද මේ තේමාව යටතේ? You know, if you are blessed with that, you know, write down your testimony and drop it into this box here. ඔබ එලා මේ තේමාවෙන් ආශිර්වාද ලැබුවා නම් ඔබගේ සාක්ෂිය ඔබ ලියලා දමන්න මේ සාක්ෂි පෙට්ටියට. And next week we might take one or two testimonies. ඊළඟ සතියේ අපි සාක්ෂි දෙකක් තුනක් අසන්න යනවා. It's so important for us to hear the word of God. ඊට වැදගත් කාරණාවක් අපට දේව වචනය අපි ඇසීම. You know, when you come to church, there are two types of people in the church. අපි සභාවට පැමිණියහම කණ්ඩායම් දෙකක් තිබෙනවා. Even this morning there are two types of people in this congregation. මේ උදෑසන පවා කණ්ඩායම් දෙකක් ඉන්නවා මේ සෙනඟ අතරේ. One group එක කණ්ඩායමක් are people who listen very well. ඉතා හොඳින් සවන් දෙන කොටසක් ඉන්නවා. Those who listen very well. ඔවුන් හොඳට සවන් දෙනවා. And there is another group who do not listen very well. තවත් කණ්ඩායමක් ඉන්නවා ඔවුන් හොඳට සවන් දෙන්නේ නැහැ. So there are two groups, those who listen very well. කණ්ඩායම් දෙකක් ඉන්නවා හොඳට සවන් දෙන කණ්ඩායමක් සිටිනවා. There are others who do not listen so well. ඊටමත් හොඳට ඇහුම්කන් දෙන්නේ නැති තවත් කොට්ටාසයක් සිටිනවා. So what is the difference? මොකක්ද මේ කණ්ඩායම් දෙකේ අතර වෙනස? Those who listen very well, හොඳට සවන් දෙන අය, they hear. ඔවුන්ට හොඳින් ඇසෙනවා. Hallelujah. They hear. ඔවුන්ට ඇසෙනවා. They hear God. දෙවියන් වහන්සේගේ කටහඬ ඇසෙනවා. And they receive revelation. ඔවුන් එලිදරව් ලබා ගන්නවා. Now those who do not pay so much attention, අවධානය වැඩි යොමු කරන්නේ නැති කණ්ඩායම, they don't hear. ඔවුන්ට ඇසෙන්නේ නැහැ. They'll be listening but they do not hear and they do not receive. ඔවුන් ඇහෙන්කම් දෙනව නමුත් ඔවුන්ට ඇහෙන්නේ නැහැ. එම නිසා ඔවුන් ලබා ගන්නෙ නැහැ ආත්මයට. Now why do they not hear? ඇයි ඔවුන්ට ඇහෙන්නේ නැත්තේ? They listen but why do they not hear? ඔවුන් ඇහුම්කන් දෙනවා නමුත් ඔවුන්ට ඇසෙන්නේ නැහැ. ඇයි ඒ ඇසෙන්නේ නැත්තේ? Because of noise. Noise ශබ්දය නිසා. They have a lot of noise from inside. ඇතුළාන්තයේ ඔවුන්ගේ ශබ්දය වැඩි. There are many voices speaking to them. ඔවුන්ට බොහෝ කටහඬවල් ඇහෙනවා. So they do not hear the most important voice. The voice of the Holy Spirit. එම නිසා ඊතා වැදගත්ම කටහඬ ඔවුන්ට ඇහෙන්නේ ඒ සුදාත්මයන්න් වහන්සේගේ කටහඬයි. You know that's why Jesus said he that has ears let them listen. ඒක තමයි යේසුස් වහන්සේ කිව්වේ කන් ඇත්තෝ අසව් කියලා. You know Jesus was not speaking to people who had one ear that day. යේසුස් වහන්සේ ඒ දවසේ කතා කරේ නැහැ එක කනක් විතරක් තිබෙන අයට. But he was bringing a point that we need to hear. යේසුස් වහන්සේ කිව්වේ අපි ඇහුම්කන් දෙන්න අවශ්‍යයි කියලා. We have to pay attention. That's why God has given us two ears. අපි අවධානය යොමු කරන්න අවශ්‍යයි. ඒක නිසා තමයි දෙවියන් වහන්සේ අපිට කන් දෙකක් දීලා තිබෙන්නේ. He wanted to make sure that we listen and hear. අපි හොඳට අවධානය යොමු කළා ඇසෙන පිණිසයි අපට දීලා තියන්නේ කන් දෙක. He gave us two ears and one mouth. කන් දෙකක් දුන්නා එක කටක් දුන්නා. So he wants us to pay more importance to what we hear than what we speak. අපි කතා කරන දේට වඩා දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි හොඳට ඇහුම්කන් දීමයි. Hallelujah. Hallelujah. So when you listen, ඔබ අවධානය යොමු කරනකොට, when you listen attentively, අවධානය යොමු කොට ඇහුම්කන් දෙනකොට, the chance is that you can hear. එවිට ඔබට ඇහෙන්න තිබෙන හැකියාව වැඩි. Hallelujah. Hallelujah. But if you let the noise distract you, අර ඇතුලෙන් එන කටහඬ ඔබගේ අවධානය කඩ කරන්න ඉඩ දුන්නොත්, others around you distract you. ඔබගේ අවට සිටින අයට ඔබගේ අවධානය කඩ කරන්න ඔබ ඉඩ දුන්නොත්, you may miss what God wants to speak to you. දෙවියන් වහන්සේ ඔබට ඔබගේ ජීවිතයට කතා කරන්න තිබෙන දේ ඔබට මිස් වෙන්න පුළුවන් නැත්නම් අතපසු වෙන්න පුළුවන්. You know that one word from God, දෙවියන් වහන්සේගෙන් ලැබෙන එක වචනයක් is enough for you. ඔබගේ ජීවිතයට සෑහෙනවා. You know, take you from one place in your life to a higher place. ඔබගේ ජීවිතයේ ඔබ සිටින මට්ටමේ සිට ඊළඟ මට්ටමට ගෙන යන පිණිස. Hallelujah. Hallelujah. You know that's how important the word of God is. දේව වචනය එතරම් වැදගත්. See, when you listen, ඔබ අහුම්කම් දෙනකොට and hear ඇහෙන විට ඔබට you receive revelation ඔබ එලිදරව්ව ලබා ගන්නවාද ඒ වචනේ you receive revelation එලිදරව්ව ලබා ගන්නවා you know what is revelation කුමක්ද එලිදරව්ව කියලා කියන්නේ revelation is a mystery that god wants to reveal to you දෙවියන් වහන්සේගේ රහස් උන් වහන්සේ ඔබට තේරුම් කරන්න බලාපොරොත්තුව සිටින hallelujah hallelujah you know god's mysteries are not revealed to any and everybody දෙවියන් වහන්සේගේ රහස් උන් වහන්සේ හැම දෙනාටම පෙන්눔 කරන්නේ නැහැ it is for those who are seeking after them දෙවියන් වහන්සේගේ රහස් පිටුපස ලුහුබඳින අයටයි ඒ දේ උන් වහන්සේ and that revelation propels you it gives you a greater lift in your life hallelujah එලිදරව්ව කරනකොට උන්වහන්සේ ඔබව ඉහළ ස්ථානයකට ජීවිතේ ගෙනියනවා hallelujah hallelujah you know success is not an accident සාර්ථකත්වය අහම්බෙන් සිදුවෙන දෙයක් නෙවෙයි success is not a mystery ඒ සාර්ථකත්වය ඇවිල්ලා රහසකුත් නෙවෙයි success is for those who know who they are සාර්ථකත්වය ලැබෙන්නේ ඔවුන් තමන් කවුද කියලා දන්න අයටයි hallelujah hallelujah The more revelation you have in your life, there's more success in your life. ඔබගේ ජීවිතයේ එලිදරව්ව වැඩියෙන් තියෙන්න ඔබගේ ජීවිතයේ සාර්ථකත්වය වැඩි වෙනවා. You know, today the sum total of your life, whether you are a success or a failure, depends on how much revelation you have received. අද දවසේ ඔබගේ ජීවිතයේ සාර්ථකත්වය නැත්නම් පරාජිතභාවය රඳා පවතින්නේ ඔබ දේව වචනයෙන් කොපමණ තරම් එලිදරව්ව ලබා ගැනීම අනුවයි It's nothing to do with God. දෙවියන් වහන්සේ අනුව නෙවෙයි. The day you were born again, the day you received Jesus into your life. ඔබ නැවත උත්පාදනය වෙච්ච දවසේ යේසුස් වහන්සේ ඔබගේ හදවතට ආරාධනා කරපු දවසේ God already made you a success. දෙවියන් වහන්සේ ඒ දවසේ ඔබව සාර්ථක පුද්ගලයෙක් කරා. You were born into success. Hallelujah. මේ ඔබ සාර්ථකත්වයට තමයි උපත ලැබුවේ. Hallelujah. I was born for success. ඔබ කියන්න ප්‍රකාශ කරන්න මම සාර්ථකත්වයේ උදෙසා උපත ලැබුවා කියලා. But until and unless you discover who you are, ඔබ ගවේෂණය කරගත්තේ නැත්නම් ඔබ කවුද කියලා, you cannot enjoy that success God has already put in your spirit. දෙවියන් වහන්සේ ඔබගේ ආත්මය දාලා තිබෙන සාර්ථකත්වය ඔබට භුක්ති විඳින්න බෑ. So that is why it's so important for you to grow in the knowledge of God. ඒක තමයි තව වැඩගත් වෙන්නේ දෙවියන් වහන්සේගේ වචනේ දැන ගැනීම තුල ඔබ වර්ධනය වීම. To grow in the revelation of the word of God. දෙවියන් වහන්සේගේ වචනේ එලිදරව්ව තුල වර්ධනය වීම. You know that's why God gave the Bible. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ උන් වහන්සේගේ වචනය අපට දුන්නේ. Hallelujah. We are so blessed in this age. We can have the Bible in different formats. වචනය අපිට විවිධාකාරයෙන් දෙවියන් වහන්සේ දීලා තිබෙනවා. And he has given us the Holy Spirit. සුදාත්මයන් වහන්සේ උන්වහන්සේ අපට දීලා තිබෙනවා. He's our teacher, he's our counselor. උන්වහන්සේ තමයි අපිට උගන්වන්නේ, අපිට මඟ පෙන්වන්නේ. He is for us and he's not against us. උන්වහන්සේ අප වෙනුවෙන් ක්‍රියා කරනවා. උන්වහන්සේ අපට විරුද්ධ වන්නේ නැහැ. And he has given us his church. උන්වහන්සේ අපට උන්වහන්සේගේ සභාව දීලා තිබෙනවා. Which is the spiritual house of God. දෙවියන් වහන්සේගේ ආත්මික ගෘහය මෙයයි. The Bible says in 1 Timothy 3:15 the house of God is the pillar the ground and the pillar of God's truth 1 Timothy 3:15 පරිච්ඡේදයේ සඳහන් වෙනවා 15 වන පදයේ දෙවියන් වහන්සේගේ ගෘහයෙහි මිනිසයන් කෙසේ හැසිරිය යුතුද කියා නුඹ දැනගන්නා පිණිස ය ජීවමාන දෙවියන් වහන්සේගේ සභාවත් සැබෑවේ කණුව සහ අත්තිවාරමත්ය It says the house of God which is the church of the living God the pillar and the ground Amen. Of truth ජීවමාන දෙවියන් වහන්සේගේ සභාවත් සැබෑවේ කණුව සහ අත්තිවාරමත්ය So if you when you want to find out truth in life දෙවියන් ජීවිතයේ සත්‍ය ඔබට හොයා බලන්න අවශ්‍ය නම් The Bible says you can find it in the church බයිබලයේ සඳහන් වෙනවා ඒ ඔබට සභාවෙන් හොයලා බලන්න පුළුවන් කියලා. You cannot find it out on the television in the newspapers. ටෙලිවිෂන් එකේ නැත්නම් පත්තරේ ඒක අපිට හොයා ගන්න බැරි වෙයි පුවත්පත්වල. The church is the pillar and the ground of the truth. Hallelujah. ආමෙන්. සභාව තමයි ඒ සැබෑවේ කණුව සහ අත්තිවාරම. So every time you come to the church you're sitting in the atmosphere of a truth hallelujah ඔබ සභාවට එන හැම වාරයකම ඔබ ඒ සත්‍යතාවයේ වාතාවරණය තමයි ඔබ රැඳී සිටින්නේ hallelujah hallelujah so it's better to wait better to come to church than to wait at home ඔබ සභාවට පැමිණීම ඉතා යහපත් නිවසේ සිටිනවට වඩා you know even if you are not well ඔබට අසනීප ගතියක් තිබෙනවනම් Yet it is the right place to come is to the house of God. නිවැරදි ස්ථානය තමයි දෙවියන් වහන්සේගේ ගෘහයට පැමිණීම. Because when you come to the house of God, God wants to reveal to you truth about your sickness, about your disease. මන්දෝබ දෙවියන් වහන්සේගේ ගෘහයට පැමිණියහම දෙවියන් වහන්සේ ඔබට එළිදරව් කරાવી ඔබගේ රෝගය පිළිබඳව. If you stay at home, ඔබ නිවසේ සිටියොත්, you're not going to receive the truth. ඒ සත්‍යතාවය ඔබට දැනගන්න ලැබෙන්නේ. Hallelujah. Say to the next person, congratulations, you come to the right place today. ඔබ ඊළඟ පැත්තේ ඉන්න එක්කෙනාට සුබ පතල කියන්න ඔබ නිවැරදි ස්ථානයේ ඉන්නේ මේ උදෑසන කියලා. And ask them also, did you come last week? ඔබ ගිය සතියේ ආවද කියලා ඔබ අහන්න පුළුවන්. If they say no, say don't do it again. ඔව් නැහැ කියලා කිව්වොත් කියන්න ආපහු ඒ වැඩේ කරන්න එපා කියලා. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Praise be to God. Prashansa veva deviyan wahanseeta. Hallelujah. Are you blessed this morning? Me udasana oba aashirwada labanawada? Praise God. I feel very blessed this morning. Me udasana mata danena deviyan wahansege aashirwadaya. You know 1 Timothy chapter 4 verse 15. 1 Timothy 4 wana parichchede 15 wana pade. It says meditate upon these things. Give thyself wholly unto them that thy profiting may appear to all. Nube diunuwima siyallanta penena pinisa e dewal kadisara lesa bavitha karamin ehima yedi sitapanna. You know, what is he talking about? Kumak ganada metena katha karanne? He's speaking about the knowledge of God. Deviyan wahansege wachane danaganeema pilibandawai. It says meditate upon these things. Me karana gana menihi karanna. And give yourself wholly to it. ඔබ සම්පූර්ණයෙන්ම මේ සඳහා කැප වෙන්න. Don't be half-hearted with the things of God. දෙවියන් වහන්සේගේ කාරණා සුළු කොට සලකන්න එපා. Because they are able to make you profitable that your profiting may be able others may be able to see. මන්ද ඔබගේ වාසිය අනිත් අය දකින්න පිණිස. It says here verse 15 meditate upon saying so that thy profiting may appear to all. පහලසෙනි පදයේ කියන ඔබගේ වචනය මෙනෙහි කරන්න නුඹේ දියුණු වීම සියල්ලන්ට පෙනෙන පිණිස. The word profiting there is progress. එතන දියුණු වීම කියන්නේ ඉදිරියට යාම. You know God wants everybody to see that you're progressing. Amen. දෙවියන් වහන්සේගේ කැමැත්ත සියලු දෙනා ඔබගේ ඉදිරියට යෑම දැකීමයි. He wants to bless you and he wants to show you off. He wants to show off. උන්වහන්සේගේ කැමැත්ත අපිව අපට ආශිර්වාදය ගෙන දීලා අපිව ලෝකයට පෙන්눔 කරයිමයි. In every area of life. අපේ ජීවිතයේ හැම ශාස්ත්‍රයකම. In your finances, in your ඔබගේ ආර්ථිකයේ, ඔබගේ ආත්මික ජීවිතයේ. In your family. ඔබගේ පවුල තුල. God wants to bless you and God wants everybody to see that he is the one blessing you. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබට ආශිර්වාද කිරීමයි ඒ වගේම අන් අය ඔබගේ දියුණු වීම දැකීමයි. But my part is to meditate and pay heed to the word of God that I receive. නමුත් මගේ කොටස තමයි දේව වචනය මම මෙනෙහි කරලා අධ්‍යයනය කිරීම. You know, in the book of Genesis chapter 26 උත්පත්ති පොතේ 26 වෙනි පරිච්ඡේදයේ from verse 12 there's some beautiful story about a man called Isaac. ඊසාක් කියලා මිනිහෙක් ගැන ඉතා අලංකාර කතන්දරයක් සඳහන් වෙනවා. Now Isaac was the natural son of Abraham. ආබ්‍රහම්ගේ ස්වභාවික පුත්‍රයා ඊසා. The Bible says verse 12 then Isaac sowed in the land and received in the same year and 100-fold and the Lord blessed him. Hallelujah. උත්පත්ති 26 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ මෙසේ කියනවා ඊසාත් ඒ දේශයේහි බීජ වපුරා එම අවුරුද්දෙහිම එකින් 100ක් අස්වන්න ලැබුවේය. Now remember this was a time when there was a famine in the land. ඒ කාලේ තමයි ඒ ප්‍රදේශයේ නියඟයක් තිබුණේ. People are leaving that country and going to other countries to find food to eat. ඒ ප්‍රදේශය අත්හැරලා බොහෝ දෙනා වෙනත් ප්‍රදේශ බලා ගියා මොකද ආහාර හිඟකම නිසා. But yet the Lord spoke to Isaac and said stay in the land and sow because I want to bless you. Hallelujah. දෙවියන් වහන්සේ ඊසාක්ට කතා කරලා කිව්වා ඒ දේශයේ රැඳී සිටින මන්ද උන් වහන්සේගේ කැමැත්ත ඊසාක්ට ආශිර්වාද කරන්නයි. Do you know that God can bless you anywhere, any place? ඔබ දන්නවද දෙවියන් වහන්සේට පුළුවන් ඔබ ඉන්න කුමන ස්ථානයක වුණත් ඔබට ආශිර්වාදය ගෙන දෙන්න. Hallelujah. Some people think, you know, I have to go to the Middle East. I need to go to this country, to Europe to get blessings. සමහර අය හිතනවා මම පිටරට විදේශගත වෙන්න අවශ්‍යයි කියලා ආශිර්වාදය ලබා ගන්න. The Bible says the Lord blessed him in the land. Hallelujah. බයිබලයේ කියනවා ඒ දේශයේම ඊසාක්ට දෙවියන් වහන්සේ ආශිර්වාද කරා කියලා. Now look at verse 13 and the man waxed great and went forward and grew until he became very great. Hallelujah. අමෙන් 13 වන පදේ කියනවා මේ මිනිසයා පොහොසත් වී ඊතා පොහොසත් වනතුරු වඩ වඩාම වර්ධනය වුණේය. Hallelujah. Hallelujah. You know, he became great, but he became very great. Hallelujah. පොහොසත් වුණා ඔහු ඊතා පොහොසත් වුණා. Verse 14, he had possession of flocks and possession of herds and great store of servants and the Philistines envied him. Hallelujah. එළු බැටළු රැළවල්ද ගව රැළවල්ද බොහෝ ගෙයි වැසියෝද සිටියෝය පිලිස්තවරු ඔහුට ඊර්ෂ්‍යා කළෝය 14 15 වන පද. A mark of being very great is when people start to envy you. Hallelujah. අපි තා පොහසත් වෙනකොට වර්ධනය වෙනකොට අන් මනුෂ්‍ය ඊර්ෂ්‍යා කරනවා. Hallelujah. Doesn't matter. Hallelujah. ඒක කමක් නැහැ ඊර්ෂ්‍යා කළත්. Now this is the story of Isaac who was the seed of Abraham. ආබ්‍රහම්ගේ බීජය ඊසාක්ගේ කතන්දරේ මෙයයි. But the Bible says that we are the spiritual seed of Abraham. Hallelujah. බයිබලයේ සඳහන් වෙනවා අපි ආබ්‍රහම්ගේ ආත්මික බීජයන් කියලා. So this ought to be our story. Hallelujah. මේක තමයි අපේ කතන්දරය විය යුත්තේ. Hallelujah. Hallelujah. You know, not just the story of Isaac. ඊසාක්ගේ කතන්දරය පමණක් නොවේ. It's our story that is in the Bible. අපගේ කතන්දරය තමයි මේ බයිබලයේ සඳහන් වෙන්නේ. The same God who blessed the seed of Abraham is now willing to bless us. Hallelujah. Abraham ge bijeta aashirwada kalapu ema deviyan wahansema balagena sitinawa apatath aashirwadaya genen. Hallelujah. Say I'm blessed. I'm mightily blessed. Mahat lesa aashirwada lat putte. Say I'm the seed of Abraham. Hallelujah. Abraham ge bijeyai. I'm the seed of Abraham. Mama Abraham ge bijeyai. You know, every blessing of Abraham is mine. Abraham ge sieluma aashirwada mage. Hallelujah. So every time you read the Bible, ඔබ බයිබලයේ කියවෙන හැම වාරයකම, every time you read a story about Isaac or Jacob, ඊසාක් යාකොබ් ගැන කියවෙන හැම වාරයකදීම, you can say this is my story. Hallelujah. ඔබට කියන්න පුළුවන් මේක තමයි මගේ කතන්දරේ කියලා. Hallelujah. Hallelujah. Praise the Lord. ප්‍රශංසා වේවා. Glory to Jesus. දෙවියන් වහන්සේට මහිමය වේවා. You know, yet so many Christians do not enjoy the life that God wants to give them. බොහෝ කිතුනුවන් අපි දකිනවා භුක්ති විඳින්නේ නැහැ දෙවියන් වහන්සේ ඔවුන්ට දීලා තිබෙන ජීවිතය. You know, there was a very alarming verse of scripture I read the other day. මම බහැනක බයිබල් පාඩයක් නේ මේ ටිකක් ඒක මම තැති ගන්න ඕන වචනයක්. In Luke chapter 6 verse 46. ලූක් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 46 වෙනි පදය. It says, "Why call me Lord, Lord, and do not the things which I say?" Ma kiyana de nokara swamini swamini yai mata kiyanne mak nisada. You know, when I saw that question, suddenly, you know, the Lord asked me, you know, how many of us say Lord, Lord? Kee dene kiyenawada swamini swamini kiyala deviyan wahanseeta. You know, we come to worship and we say Lord, Lord, we love you, Lord, you're more than enough for me. අපි ඇවිල්ලා නමස්කාර කරනකට කියනවා ස්වාමීනි ඔබ වහන්සේ සෑහෙනවා මට කියලා නමස්කාර කරනවා. But yet the Lord asks us this question. නමුත් දෙවියන් වහන්සේ අපෙන් මේ ප්‍රශ්නය අහනවා. Fine, you're calling me Lord, Lord. හොඳයි ඔබ මට ස්වාමීනි ස්වාමීනි කියලා කියනවා. But are you doing what I say? මම කියන දේ ඔබ කරනවද? Hallelujah. Hallelujah. This morning the Holy Spirit is asking us, we say Lord, Lord, but are we doing what he has said to us? මේ උදෑසන ශ්‍රද්ධාත්මයන් වහන්සේ අපගෙන් අහනවා අපි උන්වහන්සේට ස්වාමිනී ස්වාමිනී කියලා කියනවා නමුත් උන්වහන්සේ කියන දේ අපි කරනවද? Verse 47 he says, whosoever cometh to me and heareth my saying and doeth them, I will show you who that person is like. 47 වන පදය මා ළඟට ඇවිත් මාගේ වචන අසා ඒවා පවත්වන අය කාට සමානදයි නුඹලාට පෙන්වමි. And then Jesus gives that beautiful parable about the wise man and the foolish man who built houses. එතන අනර්ගලෙස යේසුස් වහන්සේ කතන්දරේ කියනවා ඒ ප්‍රඥාවන්ත මිනිසයාත් අඥාන මිනිසයාත් ඒ නිවස් ගොඩනගපු. So it says those who come to him and hear and do what he says. උන්වහන්සේ වෙතට පැමිණිලා අවධානය යොමු කළා ඒ දේ ක්‍රියාවට දමන අය. Now why do many people do not do what God says to them? ඇයි බොහෝ දෙනා දෙවියන් වහන්සේ කියන දේ කරන්නේ නැත්තේ? And I realize many people don't do it because they have not understood how important the instruction God gives us. Mandu own e de karanne nathte own watha gena neha therum gena neha deviyan wahanse deela athi upadeshe athi wedagath kam. Many times we as believers we say after all God will understand. Api vishwas karannan hatiyata hitenawa deviyan wahanse mawa therum gani. You know that what you're doing is wrong. අපි දන්නවා අපි කරන දේ වැරදි කියලා. You are not listening to what God has said. You are not doing what God is saying. දෙවියන් වහන්සේ කියන දේ ඔබ කරලා නැහැ. But yet because you don't have a revelation of who God is and is how the knowledge of the word can bless you, you are saying you are making excuses. දෙවියන් වහන්සේගේ වචනේ එලි දරව නැත්නම් එහි ලැබෙන ආශිර්වාදය ඔබ දන්නේ නැති නිසා ඔබ නිදහසට කාරණා ඉදිරිපත් කරනවා. But the Bible says the instruction that God gives in his word is for our good. දෙවියන් වහන්සේ කියනවා උන්වහන්සේගේ වචනේ දෙන උපදේශ දෙන්නේ අපේ යහපත උදෙසායි කියලා. It's not for God's benefit. දෙවියන් වහන්සේගේ යහපත උදෙසා නොවේ. It's for our benefit. අපගේ යහපත උදෙසායි. When the Lord told Isaac, "Don't leave, stay in the land." ඊසාක්ට දෙවියන් වහන්සේ කිව්වා මේ දේශය අත්හැරලා යන්න එපා කියලා. And when the Lord said, "Sow in the land." ඒ එතන ආයෝජනය කරන්න කියලා කිව්වා. We see Isaac obeyed God and did what the Lord told him. ඊසාක් දෙවියන් වහන්සේගේ කටහඬට කීකරු වෙලා උන්වහන්සේ කළපු දේ කරා. You know, he didn't go to rationalize in his mind, you know, there's a famine in the land. You know, how can I sow and have a harvest? ඔහු මනසෙන් හිතුවේ නැහැ මම කොහොමද වපුරන්නේ කියලා මොකද මෙතන නියඟයක් තියෙනවා කියලා මනසෙන් හිතලා ඔහු තීරණයක් ගත්තේ නැහැ. But yet in the same year the Lord gave him 100-fold blessing. Hallelujah. දෙවියන් වහන්සේ ඔහුට සිය ගුණයකින් ආශිර්වාද කරා. You know, when God wants to bless you, you know, all the the normal principles of agriculture, of life, economics are going to change. Hallelujah. දෙවියන් වහන්සේ අපට ආශිර්වාද කරන්න බලාගෙන සිටින විට කෘෂි කර්මය වෙන ආර්ථික මොනවා වුණත් බලපාන්නේ නැහැ දෙවියන් වහන්සේට පුළුවන් දිව්‍යමය ලෙස ක්‍රියා කරන්න. Even the laws of the nation can be changed just for you. Hallelujah. දේශයේ න්‍යායන් පවා වෙනස් වෙන්න පුළුවන් ව්‍යවස්ථාව දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන පිණිස. Hallelujah. Hallelujah. Praise the Lord. ප්‍රශංසාවේ. So it's not enough just to be born again. නැවත උපාදනය වීම පමණක් සෑහීම නැහැ. I believe I'm speaking to people here this morning who know the Lord Jesus as their savior and lord. මම විශ්වාස කරනවා මම දැන් කතා කරන්නේ යේසුස් වහන්සේගේ දේශස් වහන්සේ ඔබගේ ගැලවුම් කාර්යය ලෙස දන්න සෙනගට. Well if you are not received Jesus into your life, today is a good day to receive him into your life. ඔබ යේසුස් වහන්සේව ඔබගේ හදවතට ආරාධනා කළා නැත්නම් අද යහපත් දවසක් ඔබට ඒ දේ කරන්න. Because he loves you so much. මන්ද උන්වහන්සේ එතරම් ඔබට ආදරෙයි. And he has a great plan for you. උන්වහන්සේ තුල ඔබට අනර්ග සැලැස්මක් තිබෙනවා. He has a purpose for you. සැලැස්මක් තිබෙනවා ඔබට. Not just here on this earth but for eternity. Hallelujah. මේ ලෝකයට සීමා වෙන්නේ නැහැ සදා කාලයටම. Hallelujah. Hallelujah. He is the only one who can give you meaning and satisfaction deep in your heart. ඔබගේ ජීවිතයට තෘප්තිය ගෙන දෙන්න පුළුවන් එකම කෙනා දෙවියන් වහන්සේයි. You know, without him your life is empty. උන්වහන්සේ නැතිව අපගේ ජීවිතය හිස්. You can try to find fulfillment, fill that vacuum with things in life, things of the world, but it will never satisfy you. ඔබට පුළුවන් తాවකාලිකව ඔබගේ ජීවිතයේ ඇති හිස්කම ලෝකයේ ඇති දේවල් වලින් පුරව ගන්න නමුත් මේ තෘප්තිය ගෙනෙන්න පුළුවන් සදා කාලයටම දෙවියන් වහන්සේට පමණයි. When God created man, he created man in his own image. දෙවියන් වහන්සේ මිනිසයා මැව්ව අවස්ථාවේදී උන්වහන්සේගේම ස්වරූපයෙන්ුයි මිනිසයා මැව්වේ. And man can only be fulfilled when God is inside of you. When you have received him, Amen. When you have a divine connection with him. Hallelujah. එම නිසා මිනිසයාට තෘප්තියට පැමිණිය හැක්කේ උන්වහන්සේම ඔබ තුල වාසය කරන විට සහ ඔබට උන්වහන්සේ සමග දිව්‍යමය සම්බන්ධතාවයක් තිබෙන විට පමණයි. So you receive Jesus, you surrender your life, you said, "Lord Jesus, I need you." ඔබ ඔබගේ ජීවිතය උන්වහන්සේ වෙතට ගෙනල්ලා කියන්න අවශ්‍යයි සුජේසුනි මට ඔබ වහන්සේ අවශ්‍යයි කියලා But this life is not just being born again නමුත් මෙම ජීවිතය නැවත උපාදනය වීම පමණක් නොවේ God has much more for us to enjoy දෙවියන් වහන්සේ තුල ඊට වඩා බොහෝ දේ භුක්ති විඳින්න අපට තිබෙනවා The day you were born again the very life of God comes into your spirit ඔබ නැවත උපාදනය වෙච්ච ඒ දවසේ දෙවියන් වහන්සේගේම ජීවනය ඔබගේ ආත්මයට ඇතුල් වුණා The Bible says the life of God which is called the Zoe life which is the very life of God දෙවියන් වහන්සේගේම ජීවනය Zoe ජීවනය කියලා කියන්නේ මේ ජීවිතයට You cease to be a normal ordinary person The life of God begins to be inside you. දෙවියන් වහන්සේගේ ජීවනය ඔබ තුලට පැමිණියහම ඔබ සාමාන්‍ය පුද්ගලයෙක් වීමෙන් වළකිනවා. And then you become a person that can never be defeated. Hallelujah. එවිට ඔබ පරාජය ලබන්න බැරි කෙනෙක් බවට පත්වෙනවා. The life of God inside you makes you somebody that is unbeatable. Hallelujah. Amen. Inconquerable. Amen. ඔබ දෙවියන් වහන්සේගේ ජීවනය ඔබ තුල තිබෙන නිසා ඔබ අතිශයින් ජයලද්දෙක් බවට පත්වෙන ඔබට පරාජය ඇති නැහැ. Many Christians have not understood this. බොහෝ කිතුරුන් මේ දේ තේරුම් අරගෙන නැහැ. But the day you understand the life of God that is in you, you know your life is going to be forward and upwards only. Amen. ඔබ මේ දේ තේරුම් අරගෙන දෙවියන් වහන්සේගේ ජීවනය ඔබ තුල ඇති බව ඔබ මේ දේ එලිදරව්ව ලැබුණාම ඔබගේ ජීවිතයේ ඉදිරියටත් ඉහළටත් පමනයි. You know the day you were born again the Holy Spirit comes and gives you a life of liberty amen ඔබ නැවත උපාදනය වෙච්ච ඒ දවසේ සුදාත්මයන්න් වහන්සේ පැමිණලා ඔබට නිදහස් භාවයක් දුන්නා you know life is finally about enjoying life is about freedom isn't it අපි ජීවිතයේ භුක්ති විඳින්න නම් අපේ ජීවිතයට නිදහස් භාවයක් අවශ්‍යයි you know if you are free in your finances you can enjoy your finances ඔබගේ ආර්ථිකයේ ඔබ නිදහස් නම් ඔබට පුළුවන් ඔබගේ මුදල් භුක්ති විඳින්න if you are free in your physical health you can enjoy your physical health ඔබගේ ශරීරය තුල ඔබ නිදහස් නම් ඔබට පුළුවන් ජීවිතයේ භුක්ති විඳින්න ශාරීරිකව so how much of liberty of the spirit you enjoy depends on how much of the word of god you know in your spirit ඔබගේ ආත්මිකව ඔබ කෙතරම් දුරට නිදහස් භාවය භුක්ති විඳිනවද ඒ දේ තීරණය වන්නේ දෙවියන් වහන්සේගේ වචනය කොතරම් දුරට ඔබගේ ආත්මයේ ඇද්ද අනුවයි Because it is the word of God that sets you free. Amen. දේ වචනය තමයි ඔබව නිදහස් කරන්නේ. So his blessings that you enjoy in this life depends on the knowledge of him that is in your spirit. ඔබ මේ ජීවිතයේ ඒ භුක්ති විඳින ආශිර්වාදය තීරණය වන්නේ දේ වචනය ඔබගේ ආත්මයේ ඇති විටයි. So you have more knowledge you have more blessings if you have less knowledge you have less blessings ඔබට දැනුම වැඩි වෙන්න ආශිර්වාදය වැඩි ඔබගේ දැනුම අඩු නම් ආශිර්වාදයත් ඒ වගේම අඩුයි It's simple as that ඒ තරම් සරලයි Proverbs chapter 11 verse 9 හිතෝපදේශේ පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ part B It says but through knowledge shall the just be delivered. Eh dan danagenma karana kotagena dharmishtayo galawennoya. Hallelujah. Hallelujah. It is through knowledge that the just the righteous will be delivered. Danagenima karana kotagenai dharmishtayo galawima labanni. It is speaking about being delivered not just from troubles and hardship in life. It is also speaking about being delivered to your inheritance. Obage prashna walin දුෂ්කරතාවෙන් ගැලවීම ලැබීම පමණක් නෙවෙයි මෙතනින් සඳහන් වෙන්නේ ඔබගේ උරුමය උදෙසා ගැලවීම ලැබීමයි Now look at that again අපි ඒ දේ බලමු නැවත වතාවක් It says the just verse what was it හිතෝපදේශයේ 11 9 It says for through knowledge shall the just be delivered දැන ගැනීම කරන කොටගෙන ධර්මිෂ්ඨයෝ ගැලවෙන්නෝය Hallelujah It is the knowledge that you receive from the word of God that can carry you you know into a place of prosperity and success. ඒ දෙවියන් වහන්සේගේ වචනයෙන් ලැබෙන දැනගැන්ම කරන කොටගෙනයි අපිව සඵලත්වයට නැත්නම් සාර්ථකත්වයට ගෙන යන්නේ. That is the knowledge is the one that delivers you from sickness, disease and poverty. It's the knowledge that comes from the word of God. ඒ රෝගය, දුගීකම එවැනි දේවල් වලින් අපිව ගලවන්නේ අපි ගැලවීම ලබන්නේ දේ වචනය කරන කොටගෙනයි As a child of God you know you cannot be sick, you cannot be poor. God wants you to be totally free and to live a perfectly successful life. දෙවියන් වහන්සේගේ දරුවෙක් හැටියට අපට රෝගීව නැත්නම් දුකීව සිටීම අපට අයිති නැති දෙයක්. දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි නිදහස් සාර්ථක ජීවිතයක් ගත කිරීමයි. The knowledge that you receive will enable you to exercise dominion even when things are not going right in your life. අපේ දේව වචනයෙන් ලැබෙන දැනගැනීම කරන කොටගෙන අපගේ ජීවිතයේ කුමන වාතාවරණයක අපි සිටියත් ඒ තුල ආධිපත්‍ය ගන්න දෙවියන් වහන්සේ අපට හැකියාව දෙනවා. You may go through challenges in life. අපි ජීවිතයේ අභියෝග වලට මුහුණ පාන්න පුළුවන්. You know, God has not said that we will not go through challenges. දේව වචනයේ සඳහන් වෙන්නේ නැහැ අපිට අභියෝග නැති වෙනවා කියලා සම්පූර්ණයෙන්ම. In John chapter 16 verse 33 Jesus says, "These things I have spoken unto you that in me you might have peace. In this world you shall have tribulation, but be of good cheer." Hallelujah. යොහන් 16:33 වන පදයේ මෙසේ සඳහන් වෙනවා මාතුල නුඹලාට සමාදානය තිබෙන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි. ලෝකෙහි නුඹලාට පීඩා තිබේ, නමුත් ධෛර්යමත් වෙල්ලා මම ලෝකයෙන් ජයගත්මි කීසේක. In this world you will have tribulation. මේ ලෝකේ පීඩා තිබෙන්න පුළුවන්. Is that good news? එහෙමපත් ප්‍රවෘතියක්ද? But it doesn't end there. It says, "But be of good cheer." Hallelujah. එතනින් නවතින්නේ නැහැ. ධෛර්යමත් වෙල්ලා. I have overcome the world. මම Hallelujah. මම ලෝකයෙන් ජයගත්මි. You know, as a child of God, you and I must have a revelation that whatever we go through, you know, Amen. Jesus is telling us cheer up. Amen. And he says, "I have overcome the world." දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට ඔබත් මමත් අපි එලිදරව්ව තියාගන්න අවශ්‍යයි. යේසුස් වහන්සේ මේ ලෝකේ ජයගෙන තිබෙනවා. උන්වහන්සේ කියනවා ධෛර්යමත් වෙල්ලා මන්ද මම ලෝකේ ජයගෙන තිබෙන නිසා. So what does it mean that Jesus says, "I have overcome the world"? මොකක්ද මේකෙන් අර්ථවත් වෙන්නේ? යේසුස් වහන්සේ කියනවා මම ලෝකයෙන් ජයගත්තා කියලා. Now I am with in him, he is in me. මම උන්වහන්සේ තුලයි, උන්වහන්සේ මා තුලයි. Hallelujah. Hallelujah. The Zoe life is in me now, the same life that Jesus had is in me now. Hallelujah. යේසුස් වහන්සේ තුල තිබුණා වූ ඒ Zoe ජීවනය දැන් ඇත්තේ මා තුලයි. The greater one lives in me now. Hallelujah. ඒ අතිවිශිෂ්ට තැනැත්තා දැන් ජීවත් වෙන්නේ මා තුලයි. The greater one is in me. Hallelujah. ඒ අතිවිශිෂ්ට තනන් වහන්සේ මා තුලයි ජීවත් වන්නේ. So that I can overcome every tribulation. හැම පීඩාවක් තුලින්ම මම ජය ගන්න පිණිස. So I need to cheer up. Hallelujah. ඒක නිසා මම ධෛර්යමත් වෙන්න අවශ්‍යයි. I need to cheer up because the word of God will work for me. Amen. මම ධෛර්යමත් වෙන්න අවශ්‍යයි. මන්ද දෙවියන් වහන්සේගේ වචනය මා වෙනුවෙන් ක්‍රියා කරන නිසා. You know, sometimes when you go through difficult things in life, it looks like the word of God is not working. අපි අභියෝග තුලින් යනකොට සමහර වෙලාවට අපිට හැඟෙන්න පුළුවන් දේව වචනය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. You know, some people even don't even look remember the word of God when they go through tribulation. සමහර අය දේව වචනය ඔවුන්ට මතක් වෙන්නෙත් නැහැ ඔවුන් අභියෝග තුලින් යන විට. But the word of God always works on your behalf. නමුත් දෙවියන් වහන්සේගේ වචනය සැබවින්ම ක්‍රියාත්මක වෙනවා ඔබ වෙනුවෙන්. That is why we need to cheer up. Hallelujah. ඒක නිසා තමයි අපි ධෛර්යමත් වෙන්න අවශ්‍ය. Because the word that God has given, it is settled eternally in heaven. මන්ද දෙවියන් වහන්සේ අපට දීලා තියෙන දේව වචනය සදාකාලිකවම ස්වර්ගයේ තිබෙනවා. So never allow the challenges in life put you down. ඔබට ජීවිතයේ පීඩා අභියෝග වලට ඉඩ දෙන්න එපා ඔබව පහත් කරන්න. Maybe some of you are going through challenges this morning. මේ උදෑසන ඔබ සමහර කෙනෙක් අභියෝග තුලින් යනවා වෙන්න පුළුවන්. Just hold on to the word and cheer up. Hallelujah. මේ ඔබ දේව වචනය අල්ලා ගන්න ඔබ ධෛර්යමත් වෙන්න සබාව. The word of God is going to work for you. You're not the word will never fail you. දේව වචනය කවදාක්වත් පරාජිත වෙන්නේ නැහැ ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. So three kinds of knowledge. තුන් ආකාරයේ දැනගැන්ම. You know, today we are going to conclude. අපි අවසන් කරන්න යනවා මේ තේමාව. Hallelujah. So I'm going to wrap it up and we are going to be so blessed from today. අද දවසේට අපි මේ වචනය කරන කොටගෙන බොහෝ ආශිර්වාද ලබන්න යනවා. As we put this word into practice. මේ වචනය අපි ක්‍රියාත්මක කරන විට. You know, why is it so important to know different levels of different words for knowledge? අපි ඇයි වැදගත් වෙන්නේ ඒ දැන ගැනීම පිළිබඳ විවිධාකාර වචන දැන ගැනීම. Why is it important to study about knowledge? ඇයි වැදගත් වෙන්නේ දැනුම පිළිබඳව අධ්‍යයනය කරන්න? Because there are different levels of knowledge. මන්ද දැන ගැනීම තුල එක එක මට්ටම් තිබෙන නිසා. And as you grow in these levels of knowledge, you will find your life growing upwards and forwards. Amen. මේ දැන ගැනීමේ විවිධ වූ මට්ටම් තුල අපි වර්ධනය වෙන විට ඔබට දැනගන්න පුළුවන් වෙයි ඔබ දකිවි ඔබගේ ජීවිතයේ ඉදිරියටත් ඉහළටත් යනවා. God wants us to grow all the time. දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි දිගින් දිගටම වර්ධනය වීමයි. He wants us to grow all the time. නිරන්තරයෙන්ම වර්ධනය වීම උන්වහන්සේගේ කැමැත්තයි. And you'll find that when you grow in the inside, everything outside also will start growing. Amen. අපි ඇතුළාන්තයෙන් වර්ධනය වෙන විට ඔබට දකින්න පුළුවන් අපේ පිටස්තරෙන් තියෙන සියලු දේ වර්ධනය වෙන්න පටන් ගන්නවා. Amen. Hallelujah. Yes, hallelujah. So quickly I'm going to summarize the three kinds of knowledge. ඒ තුන් ආකාරයේ දැනගැනීමේ සාරාංශයක් මම ඔබට ගෙනෙනවා. What was the first kind? Ginesco. Hallelujah. පළවෙනි දැනගැනීම Ginesco දැනගැනීම. It is the revelation knowledge from God. දෙවියන් වහන්සේගෙන් ලැබෙන එළිදරව් වීමයි. It is a knowledge that comes from the Father as a revelation. පියාණන් වහන්සේගෙන් අපට ලැබෙන එළිදරව් වීමයි. It hasn't got anything to do with our intellect. අපගේ බුද්ධිය අනුව නොවේ. We don't need to exercise our mental faculty. අපගේ මානසිකත්වය අපි ක්‍රියාත්මක කරන්න අවශ්‍ය නැහැ. It is the knowledge that God gives through revelation to you. දෙවියන් වහන්සේ අපට එළිදරව් වීමෙන් ලැබෙන දැනුමයි. Given by the Father. පියාණන් වහන්සේ විසින් දෙන දැනුම. You remember when Jesus asked his disciple, who do you say the people who do you say I am? යේසුස් වහන්සේ උන්වහන්සේගේ ගෝලයන්ගෙන් ඇහුවා කවුද සෙනඟ කියන්නේ මම කවුද කියලා. And everyone said different things and Peter said, you are the son of the living God. එක එක අය එක එක නම් කිව්වා. නමුත් පේත්‍රුස් කිව්වා ඔබ දෙවියන් වහන්සේගේ ජීවමාන තන දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා. And Jesus immediately said, Peter, this was not revealed through your human knowledge by flesh and blood. Yes, it was my Father who revealed that to you. Hallelujah. යේසුස් වහන්සේ පේත්‍රුස්ට කිව්වා මේක ඔබට එළිදරව් උනේ ඔබගේ මාංශයෙන් නොවේ මාගේ පියාණන් වහන්සේ තමයි මේ එළිදරව් ඔබට ගෙනාවේ කියලා. This came as Ginesco knowledge to Peter. Hallelujah. පේත්‍රුස්ට මේක පැමිණියේ Ginesco එළිදරව්වයි. If you're born again, that means you received Ginesco knowledge about the love of God for you personally. ඔබ නැවත උත්පාදනය වෙච්ච කෙනෙක් නම් ඔබ පෞද්ගලිකව ඒ Ginesco එළිදරව්ව ලබනවා දෙවියන් වහන්සේගේ ප්‍රේමය පිළිබඳව. You know, none of us saw Jesus hanging on the cross. අපි කවුරුවත් දැක්කේ නැහැ යේසුස් වහන්සේ කුරුසපත් වෙනවා. You know, none of us saw Jesus come out of the grave. කවුරුවත් අපි දැක්කේ නැහැ යේසුස් වහන්සේ ඒ සොහොනේ නැගිටිනවා. But we all know that Jesus died for us. Hallelujah. නමුත් අපි සියලු දෙනා He hung on that cross for me. අපි සියලු දෙනා දන්නවා යේසුස් වහන්සේ මා වෙනුවෙන් ඒ කුරුසපත් වුණ බව. We all know that he resurrected from the dead. අපි හැමෝම දන්නවා උන්වහන්සේ ඒ මළවුන්ගෙන් නැගිට්ට බව. How do you know that? කොහොමද අපි දන්නේ? It was by Ginesco. Hallelujah. ඒ Ginesco එළිදරව් වෙන්නේ. We just know it. Hallelujah. අපි දන්නවා ඒ දේ. If somebody asks, how do you know Jesus went to the cross? කවුරු හරි ඔබෙන් ඇහුවොත් කොහමද ඔබ දන්නේ යේසුස් වහන්සේ කුරුසවත් වුණා බව? You know, you can't explain. You say I just know. Hallelujah. ඔබට ඒ දේ විග්‍රහ කරන්න බැහැ. ඔබ කියන්න අවශ්‍යයි මම දන්නවා ඒ දේ කියලා. I just know it. Hallelujah. මම දන්නවා මගේ ආත්මයෙන් ඒ දේ. Because that has become revelation for you. මන්ද ඔබට ඒ දේ එළිදරව්වක් වෙලා තිබෙන නිසා. So every time you listen to the word of God. ඔබ දේව වචනයට ඇහුම්කන් දෙන හැම අවස්ථාවකදීම. Every time you read the word of God. දේව වචනය ඔබ කියවන හැම අවස්ථාවකදීම. And you speak in tongues. ඔබ අන්‍ය භාෂාවෙන් කතා කරන විට. You know, God brings to you this Ginesco. දෙවියන් වහන්සේ ඔබට ගෙනෙනවා මේ Ginesco එළිදරව් වීම. Hallelujah. Hallelujah. You know, that is why it's so important for us to read our Bibles. ඒක තමයි තව වැදගත් වන්නේ අපි දේව වචනය කියවීම. You know, every Christian ought to read the Bible every day. හැම කිතුණුවෙක්ම දිනපතා දේව වචනය කියවිය යුතුයි. We just need to read it. අපි කියවන්නම අවශ්‍යයි. But as you read it, අපි කියවන විට as you read it ඔබ කියවන විට දේව වචනය suddenly God will bring Ginesco to you. ශනේන් දෙවියන් වහන්සේ Ginesco එළිදරව් වීම ගැන. But if you don't read the Bible අපි කියවන්නේ නැත්නම් බයිබලය how can you receive Ginesco? කොහොමද අපි Ginesco එළිදරව් වීම ලබා ගන්නේ? You know, when you read in this Bible is the logos word. ඒ බයිබලයේ තිබෙන වචනය logos වචනයයි. In Hebrews 4:12 it says the word of God is living and active, sharper than any two-edged sword. Bible Hebrew pote 4:12 kiyenawa deviyan wahansege wachanaya jeevamaanai balawantai demuhat kaduwakata wada tiyunui kiyala. The word of God used there is logos. Etana sandahan wena deva wachanaya logos. No, logos is the written word of God. It is not the revelation the revelation word of God. Logos kiyala kiyanne deviyan wahansege me liyawichcha wachanayai naththan elidarawwi me wachanaya noy. But yet the logos is living and active. Hallelujah. E logos liya athi deva wachanaya unath jeevamaanai balawantai. So as you read the logos is activated in your spirit. Hallelujah. Amen. Api e logos wachanaya liyawila athi wachanaya kiyawenakota ඒ වචනය ක්‍රියාශීලී වෙනවා අපි තුල. And it becomes revelation to you. It becomes rhema to you. Hallelujah. ඒ වචනය අපට rhema බවට පත් වෙනවා. It becomes Guinnessco knowledge to you. ඒ Guinnessco එළිදරව් පැවින්නනවා අපට. Hallelujah. Hallelujah. That is why it's so important as a church we encourage you to read the Bible daily. Amen. To read the Bible in a year or in 2 years. ඒක තමයි අපි ඔබට ධෛර්යමත් කරන්නේ දිනපතා ඒ පළවෙනි අවුරුද්ද නැත්නම් දෙවෙනි අවුරුද්ද සැලැස්ම අනුව දේව වචනය කියවන්න. You know, it's not a law. You know, it's sometimes when the leaders say you must read your Bible, you think මොන කරදරයක්ද මේක? You might think this is like a school. Why is the pastor like treating me like a student? ඔබ හිතන්න පුළුවන් නායකයන් ඔබට කිව්වහම දේව වචනය දිනපතා අධ්‍යයනය කරන්න කියවන්න කියලා ඔබට තරහ යන්න පුළුවන්. ඔබ හිතන්න පුළුවන් මේක ඉස්කෝලයක්ද? ඇයි අපිට කියන්නේ මේ දේ කරන්න කියලා හැමදාම? But yet when you read the Bible, you know, God wants to reveal himself to you. He wants to show you the blessing he has already given to you. ඔබ දිනපතා දේ වචනය කියවන විට දෙවියන් වහන්සේ ඔබට පෙන්눔 කරලා දේවි උන් වහන්සේ තුල ඔබගේ ජීවිතයට ඇති සියලුම ආශිර්වාද. In 1 Corinthians chapter 1 verse 21 එක කොරින්ති පොතේ පළවෙන පරිච්ඡේදයේ 21 වෙනි පදය Are you with me this morning? Hallelujah. මා සමගද මේ උදෑසන? Hallelujah. Hallelujah. 1 Corinthians 1:21. එක කොරින්ති 1:21. Let's read from verse 20 to see the context. Where is the wise? Where is the scribe? Where is the disputer of the world? Has not God made foolish the wisdom of this world? 20 වෙනි පදය ප්‍රඥාවන්තයා කොතැනද? විවස්සාව උගන්වන්නා කොතැනද? මේ ලෝකයේ වාද කරන්නා කොතැනද? ලෝකයේ ප්‍රඥාව දෙවියන් වහන්සේ විසින් මෝඩ කළා නොවේද? Verse 21. For after that is the wisdom of God. The world world by wisdom knew not God. It pleased God by the foolishness of preachings to save them that believed. මක්නිසාද දෙවියන් වහන්සේගේ ප්‍රඥාවේ හැටියට ලෝකයා ස්වකීය ප්‍රඥාවෙන් දෙවියන් වහන්සේව ඇඳින නොගත් බැවින් දේශනා කිරීමේ මෝඩකම කරන කොටගෙන අදහන්නන් ගලවන්නට දෙවියන් වහන්සේ සතුටු වූසේක. Now what is he saying here? මොකක්ද කියන්නේ මෙතන? It is speaking about the wisdom of God. A wisdom of the world and the wisdom of God. Loke prajñāvai deviyan wahansege prajñāvai gena kiyanne. It is saying here with the wisdom of the world people Loke prajñāven manushya is people cannot find God. Deviyan wahanseva hoya ganna bæ. Hallelujah. Hallelujah. It verse 21 it says by the wisdom of For after in the wisdom of God the world by wisdom knew not God. E lokeya e prajñāven deviyan wahanseva ændina nogatteya. The word knew not is Guinnessco there. Etana ændina nogænīma Guinnessco. So people in the world cannot receive revelation by the wisdom of the world. Loke senagata elidarawwa laba ganna bæ loke labena prajñāven. No book in the world can Guinnessco the revelation give you revelation about who God is me loke tibena potpat walin apata Guinnessco eli darawwima laba ganna baha deviyan wahanse kawuda kiyala but the bible says it pleased God by the foolishness of preaching to save them that believe e deviyan wahanseta prasanna una deshana kirime modakama karana kotagena adahannan galawannata did you see that ඔබ දැක්කද ඒ දේ? The foolishness of preaching. දේශනා කිරීමේ මෝඩකම. You know the preacher might sound very foolish when he says Jesus loves you, he went to the cross for you. දේශනා කරන කෙනා මෝඩෙක් වගේ පෙන්වන්න පුළුවන්, පෙන්눔 කරන්න පුළුවන් දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා කියලා කියනකොට. But yet God decided to reveal his truth. Reveal knowledge through the foolishness of preaching. ඒ දේශනා කිරීමේ මෝඩකම තුලින් දෙවියන් වහන්සේ තෝරා ගත්ත දෙවියන් වහන්සේගේ වචනේ සත්‍යතාවය එළිදරව් කරන්න. Hallelujah. Hallelujah. Hallelujah. So to know, to understand UNESCO, you don't have to be a person who has a lot of worldly wisdom. ඔබ UNESCO එළිදරව් වීම තේරුම් ගන්න නම් ලෝකේ ප්‍රඥාව බෙහෙවින් ඇති පුද්ගලයෙක් වෙන්න අවශ්‍ය නැහැ. You know, you might say, Pastor, I haven't studied very much. You know, I studied only to grade 8 or grade 5. කියන්න පුළුවන් පාස්ටර් මම වැඩි ඉගෙනගෙන නැහැ. පස්වෙනි පන්තියට විතරයි මම ඉගෙනගෙන තිබෙන්නේ. According to this verse, you are a candidate to receive UNESCO. Hallelujah. නමුත් මේ බයිබල් පදය අනුව ඔබ සුදුසුකම් ලබනවා මේ UNESCO එළිදරව්වීම ලබා ගන්න. You know, someone might have a PhD. තවත් කෙනෙකුට PhD උපාධියක් තිබෙන්න පුළුවන්. That person cannot receive UNESCO. නමුත් ඒ පුද්ගලයාට බැරි වෙයි ඒ UNESCO එළිදරව්වීම ලබා ගන්න. Because God has chosen to make it so simple for us. මන්ද දෙවියන් වහන්සේ තෝරාගෙන තියෙනවා මේ දේ ඉතාමත් සරලව අපිට ගෙන දෙන්න. Hallelujah. Hallelujah. Hallelujah. Are you receiving something this morning? ඔබ යම්දයක් ලබා ගන්නවද මේ උදෑසන? Hallelujah. Hallelujah. So to receive UNESCO, you just need a heart that is ready to receive. ඔබ UNESCO එළිදරව්වීම ලබා ගන්න නම් ඔබගේ හදවත සූදානම් වීම පමණයි අවශ්‍ය. Willing to listen, as I started, I said those who listen very well. Hallelujah. මම පටන් ගන්නෙදීම කිව්වා ඔබ හොඳින් ඇහුම්කම් දෙන්න කියලා. So you need to listen very well. ඔබ හොඳින් ඇහුම්කන් දෙන්න. Then you will receive UNESCO. Hallelujah. එවිට ඔබට UNESCO එළිදරව්වීම ලබා ගන්න පුළුවන්. Hallelujah. Hallelujah. That's why the devil does not want you to hear this word. ඒක තමයි යක්ෂයාගේ කැමැත්ත නොවේ ඔබ මේ වචනය ඇසීම. He will try to distract you. ඔහු හදාවේ ඔබගේ අවධානය කඩ කරන්න. He will try to distract you with different thoughts, different voices. වෙන වෙන එක එක කටහඬවල් ඔබට ගෙනැල්ලා ඔබගේ අවධානය කඩ කරන්න. යක්ෂයා හදාවි. Even will try to put you to sleep when you are about to hear something good. යහපත් දෙයක් අසන්න යනකොට ඔබ නිින්දට ගේන්නත් පුළුවන් යක්ෂයාට. Hallelujah. You know, some people the whole night they can't sleep. But when they come to the house of the Lord they are sleeping. සමහර අයට මුළු රාත්‍රියේම වොන්ට නිින්ද යන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේගේ ගෘහයට ආවම වචනේ අසන විට ඔවුන් නිදා ගන්නවා. So next time if you can't sleep read the Bible. Hallelujah. Hallelujah. Praise God. ප්‍රශංසා වේවා. The second type of revelation is Eido. එලිදරා වීමේ දෙවනි මට්ටම තමයි Eido. What is Eido? කුමක්ද Eido කියලා කියන්නේ? Eido is when you receive revelation knowledge, you keep looking at that revelation. You keep looking at it more and more. ඔබ එලිදරා වීම ලබන විට ඔබ ඒ දෙ දිගින් දිගටම ඒ දෙස බැලීම තමයි Eido. You see, you come to church and you are blessed with the word of God. ඔබ සභාවට පැමිණෙන දේ වචනයෙන් ඔබ ආශිර්වාදය ලබනවා. You go home and say, today's word really blessed me. ඔබ ගෙදර ගිහිල්ලා කියනවා අද දවසේ වචනය ගොඩාක් මට ආශිර්වාදය දෙනවා. Oh, Pastor Roshan preached so well today. Pastor Roshan ඉතාමත් යහපත් දේශනා කරා කියලා කියාවි. You know, send me SMS if you felt like that. ඔබට එහෙම දැනුණා නම් මට SMS එකක් එවන්න. Hallelujah. Hallelujah. Now what do you do? ඔබ කුමක්ද කරන්නේ? You go home and you keep looking at that verse. ඔබ නිවසට ගිහිල්ලා නැවත නැවතත් ඒ වචනය දෙස බලන්න. You need to get the CD and hear it again and again. ඒ CD පටිය අරගෙන නැවත නැවතත් ඒ වචනය අසන්න. So that you will not forget. ඒ වචනය ඔබට අමතක නොවන පිණිස. James chapter 1 යාකෝබ් පළවෙනි පරිච්ඡේදය verse 24 and 25 24 25 වන පද it says for he beholdeth himself and goeth his way and straightway forgetteth what manner of man he was, but whosoever looketh into the perfect law of liberty and continueth therein, he being not a forgetful hearer but a doer of the word, that man shall be blessed in his deed. I'll explain that. 24 වන පද මක්නිසාද ඔහු තමාම බලාගනිමින් සිට අහක්ව ගිය කල තමා කෙඹදු මිනිසෙක්ව සිටියේදැයි එවෙලේම මතක නැති කරයි. නමුත් නිදහස්කමේ සම්පූර්ණ ව්‍යවස්ථාව දෙස බලාගෙන මතක නැති කරන අසන්නෙක් නොවි ක්‍රියා කරන කෙනෙක්ව එසේ පවතිනා වූ තැනැත්තේම තමාගේම ක්‍රියා කිරීමෙහිදී ආශිර්වාද ලබන්නේය. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Praise the Lord. ප්‍රශංසා වේවා. What is he speaking about? මොකක් ගැනද මේ කියන්නේ? The word of God is a mirror of God. දෙවියන් වහන්සේගේ වචනය උන්වහන්සේගේ කැඩපතයි. So as you hear the word of God, God shows you in his mirror who you are. ඔබ වචනය අසන විටම උන්වහන්සේගේ කැඩපතේ පෙන්නනවා ඔබ කවුද කියලා. You know, this morning I was preaching, I was showing you the mirror. මේ උදෑසන මම දේශනා කරන විට මම ඔබට පෙන්නවා කැඩපත. In the mirror it shows who God says you are. ඒ කැඩපතේ පෙන්눔 කරනවා දෙවියන් වහන්සේ ඔබ කවුද කියලා කියන්නේ. And you are blessed when you hear, wow, I am a success. Pastor said I am a success. ඔබ ආශිර්වාද ලබනවා මේ වචනේ අහන විට පාස්ටර් කිව්වා මම සාර්ථක පුද්ගලයෙක් කියලා. Now you go home, you don't forget about it. You keep looking at the mirror. ඔබ නිවසට ගියහම ඔබට ඒ ගැන අමතක කරන්නේ නැතුව ඔබ දිගින් දිගටම මේ කැඩපත දෙස ඔබ බලන්න අවශ්‍යයි. As you continue to look. දිගින් දිගටම ඔබ ඒ දේ බලන විට in your spirit lights up and you know you begin to see who you are. ආමේන්. ඔබගේ ආත්මය ආලෝකමත් වී ඔබ දකිවි ඔබ කවුද කියලා. Hallelujah. You begin to see who you are. ඔබ දකින්න අවශ්‍යයි ඔබ කවුද කියලා. So it's more than a revelation now. දැන් එලිදරව්වකට වඩා වැඩි දෙයක්. You are now aware of who you are. දැන් ඔබට අවබෝධකමක් තියෙනවා ඔබ කවුද කියලා. You know who you are. ඔබ කවුද කියලා ඔබ දන්නව දැන්. Hallelujah. Hallelujah. You see, what you see is so important. ඔබ දකින දේ ඉතාමත්ම වැදගත්. You know, I was teaching that God says to us, if you can see it, you can have it. මම ඔබට ඉගැන්නුවා දෙවියන් වහන්සේ අපට කියනවා කියලා. ඔබ යම් දෙයක් දැක්කොත් ඔබට ඒ දේ අත්පත් කරගන්න පුළුවන්. ආමෙන්. If you see it, you can have it. ආමෙන්. ඔබ දැක්කොත් ඔබට ඒ දේ අත්පත් කරගන්න පුළුවන්. That's why the Bible says lift up your eyes and see. ඒකයි බයිබලයේ කියන්නේ ඔබගේ ඇස් ඔසවා ඔබ බලන්න කියලා. You know, there is a competition. The devil also wants to show you something. තරඟකාරීත්වයක් තියෙනවා. යක්ෂයාත් කැමැත්තෙන් සිටිනවා යම් දේවල් ඔබට පෙන්වන්න. Your vision is so important. ඔබගේ දැකීම ඉතා වැදගත්. The world today has realized how important the visuals are. මේ ලෝකය තේරුම් අරගෙන තියෙනවා අපේ දැකීමේ වැදගත්කම. Right through the week we see so many things are bombarded through visuals to us. අපි මේ සතිය පුරාම බොහෝ දේවල් ලෝකේ අපි දකිනවා. There's power in seeing. බලය තිබෙනවා දැකීම තුළ. That's why all the advertising logos and things in the internet, they are focusing on what people can see. ඒක තමයි අපි දකිනවා ඒ ඇඩ්වර්ටයිස්මන්ට්ස් වල එක එක දේවල් මිනිස්සුන්ට පෙන්නනවා. Because as you see, your mind registers what you see. There's a photograph in your mind. ඒ වෙලඳ දැන්වීම වල අපි දකිනකොට අපිට පින්තූරයක් එනවා අපේ මනසේ. Hallelujah. Hallelujah. You know, you see Coca-Cola ads all the time. You know, when you go to the supermarket without knowing, you know, you are in the Coca-Cola counter and you are putting things, Coca-Cola bottles in your bag. Coca-Cola api dakinawa e velanda danwim nirantarayenma api ahana vita api supermarket ekata giyama dannema nathuwa karattata daagannawa Coca-Cola can ekak. Your mind is a doorway to your spirit. Apage manasa dorutuwai apage aathmayata. You know, that's why the devil wants to deceive us with what we see. Eka thamai yakshya hadanne api dakina de thula api warawatanna. That's what he did at the garden. E uyana thulat kare e deyai. And he told Jesus, look, you know, all these things, beautiful things in the world, I can give it to you. Jesus wahanseyata kiyuwa me balanna me alankara dewal obata mata denna puluwan kiyala. And he's doing the same thing to us. Apatat karanna hadanawa e de. He says, look and see the internet. You know, when you see in the internet, so many things are coming up. බලන්න අන්තර්ජාලය බැලුවහම විවිධ දේවල් පෙන්눔 කරනවා. So it's so important what you see. ඉතාමත්ම වැදගත් ඔබ දකින දේ. You know, Aido is seeing what God wants you to see. Aido දැන ගැනීම කියන්නේ දෙවියන් වහන්සේ තුල ඇති දේ උන් වහන්සේ පෙන්눔 කරන දේ බැලීමයි. Once you have the idol revelation, you have possessed it already. Hallelujah. ඒ idol එලිදරව පැමිණියම ඔබ ඒ දේ අත්පත් කරගන්නවා. You don't need any other revelation after that. වෙන කිසිම එලිදරව වීමක් අවශ්‍ය නැහැ ඊට පස්සේ. It's like you get up in the morning and you're not thinking, am I a man or a woman? ඔබ උදෑසන නැගිට්ටහම ඔබ හිතන්නේ නැහැ ඔබ පුරුෂයෙක්ද කාන්තාවක්ද කියලා. You are aware that you are a man or a woman. ඔබට අවබෝධයක් තිබෙනවා ඔබ පුරුෂයෙක්ද නැත්නම් ස්ත්‍රියක්ද කියලා. Hallelujah. You know you begin to relate with what you know already. අපි දන්න දේ තුල අපි ඒ තුල සම්බන්ධ වෙනවා. You don't get up and think, what is my name? ඔබ උදෑසන නැගිටලා එකපාරට හිතන්නේ මගේ නම මොකක්ද කියලා. You know your name. Even your name is somebody else's name is spoken, it is your name. You suddenly pay attention. වෙන කාගේ හරි නමක් කිව්වත් ඔබ දන්නව ඔබගේ නම මොකක්ද කියලා ඔබ අවධානය යොමු කරනවා. Hallelujah. You are aware. Once you have idol, you have already possessed it. Hallelujah. ඔබ ඒ idol එලිදරව්වීම ඔබට තිබෙනකොට ඔබ අවබෝධ කරගන්න ඔබ ඒ දේ අත්පත් කරගන්න. But the third level of revelation. ඒ තුන්වෙනි මට්ටමේ දැන ගැනීම. What is it? Epignosis. Epignosis. You know, epignosis is the highest and the accurate knowledge of God. ඉතත් උසස්ම නිවැරදි වූ නිශ්චිත එලිදරව්වීමයි. It is the exact revelation God wants you to have. දෙවියන් වහන්සේ අපට පෙන්눔 කරන නිශ්චිත වූ නිවැරදි එලිදරව්වීමයි. You know, idol is being aware of what you have. Idol කියන්නේ අවබෝධ කර ගැනීම ඔබට තිබෙන දේ. But epignosis is now using what you know you have. Epignosis එලිදරව්වීම කියන්නේ ඔබට ඇති දේ ඔබ පාවිච්චි කිරීමයි. You become a master of your circumstances once you move into epignosis. ඔබගේ තත්වයන් තුල ඔබ ජය ගන්න කෙනෙක් ඒ epignosis එලිදරව්ව පැමිණියහම. Hallelujah. Did you hear what I said that? I must repeat that again. ඔබට ඇහුණද මම කියන දේ මම නැවත වතාවක් කියන්න. When you have epignosis you become a master. Hallelujah. ඔබට epignosis එලිදරව්ව තිබෙනකොට ඔබ ස්වාමියෙක් බවට පත්වෙනවා ඔබගේ අවස්ථාවන් තුල. Hallelujah. Hallelujah. You know, that is why you see some people in the world, spiritual people, they have learned how to conquer, how to master over the world, over situations in life. ආත්මික පුද්ගලයන් ඔවුන් අත්දැකලා තියෙනවා ඔවුන් භුක්ති විඳිනවා කෙසේද ජීවිතයට ඔවුන් මුහුණ දෙන අවස්ථාවන් වල ස්වාමීත්වය දරන්නේ කියලා. Hallelujah. Hallelujah. In Colossians chapter 1 verse 9. It's a beautiful scripture verse. කොලොසි පොතේ පළවෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ. I want you to go home and meditate on this verse. ඔබ ගෙදර ගිහිල්ලා මේ වචනය මෙනෙහි කරන්න. It is the prayer of the apostle Paul. Paul tumage yaknyawa meyai. He says, for this cause we also, since the day we heard it, do not cease to pray for you and to desire that you might be filled with the epignosis of his will in all wisdom and spiritual understanding. Kolosiyeke 9 wena padaya ebevin apit e asu da patan numbala udesa nokadawa yaknya karamin numbala sielu aakara ප්‍රඥාවද ආත්මික නුවණද ලබන ලෙස උන්වහන්සේගේ කැමැත්ත දැන ගැනීමෙන් පූර්ණ වී එතන දැන ගැනීම එපිග්නෝසිස් දැන ගැනීමයි සියලු යහපත් ක්‍රියාවලින් එලිදරව් එලි පළදරමින් දෙවියන් වහන්සේ දැන ගැනීමෙහි වර්ධනය වෙමින්. Hallelujah. It's a long verse, but what it says is once you receive that epignosis, you know the will of God for your life. Hallelujah. ඔබේ epignosis දැන ගැනීමට පැමිණියම ඔබ දැනගන්නවා දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබගේ ජීවිතයට. You know, whatever happens in your life, ඔබගේ ජීවිතේ කුමක් සිදුවත්, you know how to win in that area. Hallelujah. ඒ ක්ෂේත්‍රයේ ජය ගන්න ඔබ දන්නවා. And when you have epignosis, your life has been transformed from one level of glory to another. ඔබේ epignosis දැන ගැනීමක් තිබෙනකොට ඔබගේ ජීවිතයේ මහිමේ එක මට්ටමක සිට ඊළඟ මට්ටමට පරිවර්තනයක් සිදු වෙනවා. It will change your life, it will change your attitudes. ඔබගේ ජීවිතයේ ඔබගේ ආකල්ප වෙනස් වීමක් සිදු වෙනවා. You are not just quoting scripture. ඔබ නිකම්ම නිකං බයිබල් පද කියනවා නෙවෙයි. You know, some people they are able to quote scripture, a lot of scripture they can quote. සමහර අයට පුළුවන් බයිබලයේ බොහෝ පද නිකංම කියන්න බලන්න නැතුව. But when you see in their life what they quote is not in their life. නමුත් ඔවුන් බයිබලයේ කියන දේ ඔවුන්ගේ ජීවිතෙන් පෙන්눔 කරන්නේ නැහැ. You know, why is that? ඇයි ඒ? Because they have not received the epignosis knowledge. Epignosis elidara wima own that තුලට ඇතුල් වී නැහැ. Hallelujah. When you receive the epignosis, what you speak is what you are. Hallelujah. ඔබ epignosis දැන ගැනීම ලැබුවහම ඔබ කතා කරන්නේ ඔබ තුල ඇති දෙයයි. You know, that's why David in the old in the psalm he says, "The Lord is my shepherd, I shall not want." ඒකයි දාවිත් තුමා කිව්වේ ගීතාවලියේ දෙවියන් වහන්සේ මාගේ එඬේරා මට කිසිම හිඟයක් ඇති වෙන්නේ නැහැ. In Psalm 27 he said, "The Lord is my light and my salvation. Whom shall I fear?" ගීතාවලිය 27 කියන දෙවියන් වහන්සේ තමයි මාගේ ගැලවීමයි ආලෝකයයි මම කාට බය වෙන්නද කියලා. Hallelujah. You know, epignosis changes your attitude, it changes your mind. Epignosis denaganeema obage aakalpa obage manasika tattwaya wenas karanawa. Epignosis gives you repentance. Hallelujah. E wageema samawa pasutawili wima epignosis denuma karana kota gena apata labenawa. There's one more scripture before we close. 2 Timothy chapter 2 verse 25. Api balamu 2 Timothy 2:25 26. 2 Timothy chapter 2 verse 25-26. 2 Timothy Let's read from 24. And the servant of the Lord must not strive, but be gentle unto all men, apt to teach and patient. That's talking about pastors. 24 වෙනි පදයේ සිට ස්වාමීන් වහන්සේගේ දාසයා ඩබර නොකර සියල්ලන් කෙරෙහි ගුණවන්ත වූ උගන්වන්ට සමර්ථ වූ ඉවසිලිවන්ත වූ කෙනෙක්ව සිට. I hope you see me like in this description. මේක කියන්නේ සභාපාලකවරුන්ට මම හිතනවා ඔබ මාව දකී කියලා මේ මේ වගේ. Then 25 it says in meekness instructing those that oppose themselves, if God preventure will give them repentance to the acknowledging of the truth. විරුද්ධව සිටින්නන් විසින් සැබෑව දැනගන්නා පිණිසද යක්ෂයා තමගේ කැමැත්ත කිරීමට අසු කරගත් ඔවුන් මතක් මත්කමෙන් පිබිද ඕකේ ඔහුගේ මලපතෙන් මිදෙන පිණිසද දෙවියන් වහන්සේ ඔවුන්ට පසුතැවිල්ල දෙනසේක්දායි බලමින් මෘදුකමින් ඔවුන්ට තරවටු කරන්නට ඕනෑය. The word they are acknowledging of the truth. ඒ සත්‍ය දැන ගැනීම is epignosis. Epignosis දැන ගැනීමයි. What is he talking about here? මොකක් ගැනද මෙතන කියන්නේ? It's talking about believers who oppose the truth, oppose it within themselves. විශ්වාස කරන්නන් සත්‍යයට එරෙහිව කතා කිරීමයි. You know, they are not opposing the pastor, they are not opposing anything inside them, they are struggling. ඔවුන් සභාපාලකවරයාට විරුද්ධව නෙවෙයි සිටගන්නේ දේව වචනය සත්‍යයට විරුද්ධව ඔවුන් ඇතුළාන්තයේ පොරවදිනවා. They cannot accept the truth. ඔවුන් සත්‍ය පිළිගන්නේ නැහැ. The pastor in the offering we speak about tithes, inside you say no, I don't believe in tithes. සභාපාලකවරයා ඒ දසෙන් කොටස් උගන්වන විට ඔබ කියනවා ඇතුළාන්තයේ කියනවා මම විශ්වාස කරන්නේ නැහැ කියලා. So what is he saying? It's saying when the pastor is gentle, you know, he is not going to fight about it, but he is teaching the word of God, he is bringing the revelation of the word of God, and he is hoping people will receive it and they will change their mind. මෙතන සඳහන් වෙනවා දෙවියන් වහන්සේගේ දාසයා මෘදුකමින් දෙවියන් වහන්සේගේ වචනය ගෙනන විට ඔහු බලාපොරොත්තු වෙනවා ඔ මේ ඇදහිලිවන්තයන් ඔවුන්ගේ හදවත වෙනස් කරාවි කියලා. They will change their mind when they hear the word of God, when they receive the epignosis. Suddenly they say it is like waking up from their drunkenness. ඒ බීමත් කමින් නැගිටිනවා වගේ ඔවුන්ට ඒ වචනේ එලිදරව්ව පැමිණියහම epignosis දැන ගැනීම ලබන පිණිස. That is the picture. You know, have you seen a person who is drunk? He cannot understand things. ඔබ දැකලා තියෙනවද බීමත් කෙනෙකුට තේරුම් ගන්න බැහැ දේවල්? But very Hindu name. Yeah. When he wakes up from the way, suddenly he realizes, what am I doing here? E very giyahama own hita hita ha mokakda kohada mama inne kiyala. You know, epignosis, when you receive epignosis, it is like that. Epignosis danaganeema labunahamat apitat e wage. You suddenly think, you know, what was I doing all this time? Obata ekapaatama hite mama mokakda mechchara davas kare kiyala. Hallelujah. You know, why did I resist that word? ඇයි මම වචනයට විරුද්ධ වුනේ මෙච්චර කල්? Actually that word was for my blessing. ඇත්තටම මේ වචනය මගේ ආශිර්වාදයටයි. And then you have a change of mind. එවිට ඔබගේ මනස වෙනස් වෙනවා. You know, this is the pastor's prayer all the time. මේක තමයි සභාපාලකවරයාගේ ආඥාව නිරන්තරයෙන්. Every time the pastor prays, Lord, bring this word as epignosis. පාස්ටර් නිතරම මේ වචනය ගෙනෙන විට කියනවා ස්වාමීනි මේක epignosis එලිදරව්ව සභාව ලබා ගනිත්වා. Each person is at different levels. The epignosis lifts you up from where you are. Hallelujah. හැම කෙනාම ඉන්නේ ආත්මිකව විවිධ මට්ටම්වල. Epignosis දැන ගැනීම කරන කොටගෙන ඔබ ඉහළ මට්ටමකට යනවා. So it's epignosis that takes you into the process of maturity. ඒ පරිණත භාවයට ගෙන යන්නේ ඔබ epignosis දැන ගැනීම කරන කොටගෙන. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Are you blessed? ඔබ ආශිර්වාද ලබනවද? Amen. Amen. You know what are you going to do about this word? ඔබ මේ වචනේ කරන කොටගෙන කුමක්ද කරන්න යන්නේ? Ask the next person what are you going to do about your life? ඔබ ඊළඟ පැත්තෙක් කෙනෙක්ගෙන් අහන්න ඔබ කුමක්ද කරන්න යන්නේ ඔබගේ ජීවිතේ? Hallelujah. You have heard this word now. ඔබට මේ වචනේ ඇසුණ You must take some meaningful steps. ඔබ යම් පියවරක් ගන්න අවශ්‍යයි. And your life will be forward and upwards only. ඔබගේ ජීවිතය ඉදිරියටත් ඉහළටත් පමනයි. From glory to glory. මහිමෙන් මහිමයට. Hallelujah. Let's stand up and thank the Lord. අපි නැගී සිට දෙවියන් වහන්සේට ස්තුති කරමු. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. You know, from idol to epignosis. Idol සිට epignosis දැන ගැනීමට. You know, how do you progress from idol to epignosis? කොහොමද ඔබ ඉදිරියට යන්නේ? Once again by meditating. මෙනෙහි කිරීම තුලින්. By speaking in tongues. අන්නේ භාෂාවෙන් කතා කිරීම තුලින්. Hallelujah. Hallelujah. By speaking the word of God. දෙවියන් වහන්සේගේ වචනය කතා කිරීම. By Haga the word. By holding on. දෙවියන් වහන්සේ Haga කිරීමෙන් නැත්තම් අල්ලා ගැනීමෙන්. You know we learned about Haga some time ago. අපි Haga ගැන ඉගෙන ගත්තා. You know what is Haga? It is like the lion who has got his prey. ඒ සිංහයෙක් ඔහුගේ ගොදුර ගත්තා වගේ තමයි හගා කියන්නේ. He won't now allow anybody to touch that. කාටවත් ලං වෙන්න දෙන්නේ නැහැ ඒ ගොදුරට. You know if somebody tries to get close he goes. කවුරු හරි ඒ සිංහයා ළඟට ගියොත් ඔහු ගොරවනවා කියලා. You know it is like idol. In idol you have received it. It is in your possession. idol එලිදරව්ව තුන ඔබ ඒ දේ දැනුම අත්පත් කරගන්නවා now you hold it and you haga it hallelujah දැන් ඒ වචනේ ඔබ අල්ලාගෙන ඒක haga කරන්න you know it is yours now you want to eat it now you want to enjoy that hallelujah ඔබ දන්නවා ඒ වචනේ ඔබගේ කියලා දැන් ඔබ ඒ වචනය භුක්ති විඳින්න අවශ්‍යයි now the devil tries to come and take it you haga it and say no this is mine යක්ෂයා ඇවිල්ලා බලනවා ඒ වචනේ ඔබගෙන් This healing is mine hallelujah නමුත් ඒ වචනේ ඔබ අත්පත් කරගන්න අවශ්‍යයි සුවය මගේ The healing is there and then you have some symptoms you know you have some symptoms the devil is showing you are not healed යක්ෂයා ඔබට දෙවියන් වහන්සේගේ සුවය තිබෙනවා නමුත් යක්ෂයා ඔබට පෙන්눔 කරනවා ඒ රෝග ලක්ෂණ But you say you Haggai say no in the name of Jesus I'm healed. නමුත් ඔබ Haggai කරන්න අවශ්‍යයි ඒ වචනේ යේසුස් වහන්සේගේ නාමයෙන් මම සුවයි කියලා ප්‍රකාශ කරන්න අවශ්‍යයි. And as you do that hallelujah. ඔබ ඒක කරන අතර you move into epignosis hallelujah. මේ epignosis දැනුමට ඇතුල් වෙනවා. Suddenly you find you are free hallelujah. ඔබ ක්ෂණේ නබර තේරේ ඔබගේ නිදහස්කම. Hallelujah. Hallelujah. Have you received that hallelujah? ඔබ ඒක ලබා ගත්තද? You know this is how you win all the time. මේ ආකාරයෙන් තමයි ඔබ නිරන්තරයෙන්ම ජය ගන්නේ. Say I'm winning all the time. ඔබ කියන්න මම නිරන්තරයෙන්ම ජය ගන්නවා. Hallelujah. Do you know that you can win all the time? ඔබ දන්නවද ඔබට පුළුවන් නිරන්තරයෙන්ම ජය ගන්න? Hallelujah. This is what God wants you to be. Hallelujah. මේ මහසගේ කැමැත්ත ඔබගේ ජීවිතයට මෙයි. Let's lift up our hands and thank the Lord. අපි අපගේ දෑත් ඔසවලා දෙවියන් වහන්සේට Speak in tongues. Speak in tongues. Hallelujah. අපි අන්නේ භාෂාවෙන් Now may the grace of our Lord Jesus Christ. දෙවියන් වහන්සේගේ අනුග්‍රහයද. May the love of the Father. පියාණන් වහන්සේගේ අනගි ප්‍රේමයද. And the sweet fellowship of the Holy Spirit. ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීත්වයද. Be with you today right through the next week and always. ඔබ සමග වේවා අද දින සහ සතිය පුරාම. God bless you. Hallelujah.